ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අපේ ධම්මපියතේ පණ්ඩිත හඳුරන වහන්සේ සඳහන් කර විදියට මෙයන් අද කවුරුත් ඒක රාශී වෙලා ඉතාම ලක්ෂණ අලංකාර පින්කමක් සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊයේ සිදු කළා ඕ ඒ වටිනා පින්කමටත් වඩා ලක්ෂණ පින්කමක් මම හිතන්නේ අද සිද්ධ වෙන්නේ. ඊයේ පෝජකර්ම පහම තමයි අදත් ඊටත් වඩා පහන් සංඛ්‍යාවක් අදපත් වෙනවා. ඉතින් එහෙම ආලෝක පූජාවක් පවත්වලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වෙනුවෙන් මේ පොද සැලකිලි දක්වලා අපේ හිත පිරිසිදු කරගෙන කුසල් චේතන ඇති කරගෙන ඒ ඇති කර ගන්නව පින් සිටුවේදී තමන්ගේ ආදරණීය දරුවන්ට ආශිර්වාද පිණිස ආශිර්වාද කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඩොක්ටර් මහින්ද ජයරත්න මහත්මයා, ඒ වගේම චින්තා ජයරත්න නෝනා මහත්මිය, තමගේ ආදරණීය පුතුරුවන් ඉසුරු ජයරත්න මහත්මයාට ආශිර්වාද කරන්නටත්, ඒ වගේම ඩොක්ටර් ලෙක්සන්ද ජය මහත්මිය තමගේ ආදරණීය දියණියට එලිස් ජය මහදුවට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ඇඩම් පුතුණුවන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දිනතුන අපි කල්පනා කළ බලන වටිනවා මේ වගේ පින්කම්ල තියෙන වැදගත්කම. ඉතින් ඔබ හැම දෙනාමත් මේ පින්කම් ගැන හොඳට දැන නිසාම තමයි මේ වගේ වටිනා පින්කම් සංවිධානය කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක මේ පහන් දැල්වලා මල් පහන් පූජා කරලා බෝධින් වහන්සේ අභියසපේ මොහොතක් ඉන්නකොට ඒ අපේ හිතට දැනෙන සැනසීම, ඒ කුසලිය පින්නතුනේ අපිට වෙනත් දෙයකින් මේ ලෝකේ ලබන්න බෑ. ඔබ ඇතැමිට ජීවිතේ හුඟක්ම සතුට විඳපු දවස් මතක් කරගන්න බලන්න. ඇතැමිට විභාගයක් සමත් වෙච්ච දවසක් වෙන්න පුළුවන්. නැත්නම් ඥාතීන් කවුරුත් ඒක රාශී වෙලා තමගේ නිවසට රැස් වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. උත්සව අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවකදීත් ඔබට යම්කිසි විදියක හිතට සතුටක් ලැබෙනවා. නමුත් පින්නතුනි, ඒ හිතට ලැබෙන සතුට නිර්ආමිෂ සතුටක් නෙවෙයි, ඒක ආමිෂ සතුටක්. ඒ කියන්නේ කෙලෙස් වලින් මිශ්‍ර වෙච්ච සතුටක් කිය ඔබ ලබන්නේ. නමුත් මෙවැනි අවස්ථාවක මේ බෝධීන් වහන්සේ අභියසක රැස්වලා බුදුහාමුදුරන්ගේ ගුණ සිහි කරනකොට ධර්මරත්නයේ සදහම් ගුණ, සංඝරත්නයේ උතුම් මහසංඝ ගුණ සිහිපත් කරනකොට ඒ අපේ හිතේ ඇතිවන ඒ නිර්ආමිෂ ප්‍රීතිය පිනතුණි අපට වචන වලින් නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අගය කළා නිම කරන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ විදිහට අපේ හිත පිරිසිදු වෙනකොට ත්‍රිවිද තෙරුවන ගැන හිතේ ප්‍රසාදය ඇති කරගෙන මේ කුසල චේතනා අපේ හිතේ පහළ වෙනකොට ඒ මානසික ශක්තිය අපේ ශාරීරික සෞඛ්‍ය සඳහා බලපානවා. ඒ විතරක් නෙවෙයි, ඒ ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තියෙන් අපි කාට හරි ආශිර්වාද කරනවා නම් ඒ ආශිර්වාදය සඵල කරගන්නට අපට ඒ පින්කම් තුළින් අවස්ථාව ලැබෙනවා. බෝධින් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමේදී උන්වහන්සේට සෙවන දුන් ස්ථානය සාරාංශික කාලපලක්ෂයක් පෙරම් පුරලා අතිශය දුෂ්කර ගමන් මාර්ගයේ කාපු බුදුහාඳුරන්ගේ ඒ ලෝකෝත්තර ප්‍රාර්ථනාව ඉෂ්ට වුණේ මේ ජයසේ මහ බෝධින් වහන්සේ සෙවණේදී. ඉතින් අපත් අපේ ජීවිතවල දැහැමේ කටයුතු සාර්ථක කර ගැනීමේදී මේ වගේ අපි බෝධින් වහන්සේ අභියසල රැස්වලා තෙරුවනේ ගුණ සිහිපත් කරලා බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ සිහිපත් කරලා අපේ හිතේ කුසල චේතන ඇති කරගෙන අපි දැහැමේ බලාපොරොත්තු ඇති කරගන්නවා. නිරෝගී සම්පන්නිය ලබන්නට, ඒ වගේම අනාගතයේ සඵල කරගන්නට, අපේ ඥාතීන්ට ආශිර්වාද කරන්නට, මේ වගේ දැහැමේ බලාපොරොත්තුවක්, අහිංසක බලාපොරොත්තුවක් අප මේ බෝසෙවණේ ඉඳලා කරනකොට ඒ බලාපොරොත්තු සඵල කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. තමගේ ආදරණීය දරුවන්ට ආශිර්වාද පිණිස මේ වගේ පින්කම් දෙකලා මේ පින්කම ආනිසංස මුලින්ම ලැබෙන්නේ ඔබට. ඉතාම දුර බැහැර ඉඳලා ඔබ මේ එන මොහොතක් පාසාම ස්වාමීන් වහන්සේලා ගැන සිහිපත් කරමින්, බුදුහාඳුර ගැන සිහිපත් කරමින්, මේ බුද්ධ පූජාව ගැන සිහිපත් කරමින් ඔබ හැම මොහොතක්ම ඔබේ සිතේ සඳහා යොදනවා. ඉතින් මේ සිතන මොහොතක් පාසාම ඔබේ හිතේ ඇතිවන්නේ කුසල චේතනා. ඒක ප්‍රබල මානසික ශක්තියක් බවට පත් වෙනවා. අපේ ජීවිතයේ පිටුපස්සේ නොපෙනෙන දැවැන්ත ශක්තියක් බවට මේ කුසල කර්ම ශක්තිය පත් කරලා අපේ ජීවිතයේ සාර්ථක ඉලක්ක වලට ළඟාවන්නටත්, ඒ විතරක් නෙවෙයි නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් ලබා ගන්නටත්, කර්මාන් රූප වෙන යම්කිසි අකුසල විපාකයන් දුර්වල කරගන්නටත් මේ වගේ ප්‍රබල කුසල ධර්මයන් තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා තමයි නුවණැති සැදැහැවත් අය බුද්ධ ධම්ම සංඝගෙන තෙරුවනේ ආශිර්වාදේ ලබාගෙන තමන්ගේ ජීවිතයට උපරිම සාරතකත්වයේ ලබා ගන්නට තමන්ගේ පිටුපස්සේ තියෙන මේ ආධ්‍යාත්මික ශක්තිය ශක්තිමත් කරගන්නවා. මේක දන්නේ නැති අය බොහෝ විට හුඟක් මහන්සිලිගෙන කියා ගන්නවා, රැකිරක්ෂා කරනවා, ධනෙ උපයනවා, තමන්ගේ ඥාතීන් ඒකරාශී කරගන්න බලනවා. ඒකිනුත් යම්කිසි සාර්ථකත්වයක් ලැබෙනවා. නමුත් කර්ම ශක්තියෙන් දුර්වල කර්ම ශක්තියෙන් ආවතින් අපි කොයිතර මහන්සි වෙලා හිටියත් කොයිතරම් ධනෙ තිබුණත් ඒ කිසිදු දෙයකින් අපට ඒව පාලනය කරන්න බැරි වෙනවා. අන්නේ පාලනය කරන්න බැරි අදෘශ්‍යමාන ශක්තිය, ඒ කර්ම ශක්තිය හොඳ පැත්තට යොමු කරගන්නට අපට මේ ආකාරයෙන් සිද්ධ කරන කුසල දහම් අපේ ජීවිතේ ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඔබ හැමදෙනාම ජීවිතයේ හුඟක් සාර්ථක ගලක් වලට ඇවිල්ලා තියෙනවා. වැඩිහිටියන් විදියට, අම්මලා තාත්තලා විදියට. ඒ විතරක් නෙමෙයි, ඔබේ ආදරණීය දරුවන් සමාජයේ ඉහළම අධ්‍යාපනය ලබා දීලා ඉහළම වෘත්ති වලට ළඟා කරගන්නට ඔබට හැකියාව ලැබුණ ජීවිතේ මේ වගේ දාන ආදී පින් දහම් ඔබ ජීවිතේ කාලය පුරාම සිදු කර නිසා. ඒ සියලටම වඩා ඔබේ ජීවිතයේ කලාව කුසල ගැන සිහිපත් කරනකොට ඔබේ හිතට ලොකු සතුටක් දැනෙනවා. බුද්ධ පූජා පවත්වපු ආකාරය, ධර්ම ශ්‍රවණය කරපු ආකාරය, ඒ වගේම ස්වාමින් වහන්සේලාට කරපු උපස්ථාන ගැන, ඒ වගේම මේ විහාරස්ථාන සාර්ථකව පවත්වාගෙන බොහෝ දෙනෙකුට පින්කෙතක් බවට මේ විහාරස්ථානපත් කරන්නට ඔබ පිටුපසින් ඉඳගෙන මහා ශක්තියක් දෙනවා. මේ ස්වාමින් වහන්සේලාගේ දෑත ශක්තිමත් කරනවා. අන්න ඒ ශක්තිය නිසාම ඔබට ඊටාම ඉහළ කුසලයන් ජීවිතයට ඒකරාශී කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ඔබේ ජීවිතේ ලොකු භාග්යයක් කොට සලකන්න, ඒක ජීවිතේට ලොකු ආශිර්වාදයක් කොට සලකන්න. ඒ නිසා ඒ උතුම් පින්කම් මාලාවෙහි මේ අද දින අපි බෝධින් වහන්සේ අභියත රැස් වෙනකොට බුදුහාඳුරන්ගේ බුදුගුණ අපි සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ මෛත්‍රිය, උන්වහන්සේගේ ප්‍රඥා ගුණය අපි සිහිපත් කරනවා. බුදුහාඳුරු කියලා කියන්නේ අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ප්‍රඥා පහණෙන් තමන්ගේ ජීවිතය සාලෝකවත් කරගෙන ඒ දල්හුවා වූ ප්‍රඥා ලෝකයෙන් මුළු තුන් ලෝකයක් එකලු කළා වූ ඒ උත්තම මනුෂ්‍ය රත්නය. ඉතින් උන්වහන්සේගේ අපමණ බුදුගුණ සමුදායේ ආශිර්වාදයේ ආලෝකය අපේ ජීවිතවලටත් ලබා ගන්නට මේ බෝධින් වහන්සේ සෙවණට රැස් වෙච්ච අපට ලොකු හැකියාවක් ලැබෙනවා. ඉතින් වාස සතුටටපත් වන්න. මේ වටේම තියෙන්නේ බුදුරහාඳුරුව වෙනුවෙන් දැල්ලපු පහන්, ධර්ම රත්නෙ වෙනුවෙන්, සංඝ රත්නෙ වෙනුවෙන් දැල්ලපු පහන් කියලා ඔබ හිතේ සතුට ඇති කරගන්න. ඒ වගේම මේ පරිසරය පුරාම අදෘශ්‍යමාන විදියට සම්මදෘෂ්ටික දෙවියන්, ඒ වගේම පින් කැමති සත්‍යයන් ඒක රාශිය වෙල ඉන්නවා. ඒ හැම දෙනාගේම ආශිර්වාදය තමන්ගේ ජීවිතයට ලැබෙනවා. මේ සුලං රැල්ලක් පාසාම මේ මුසු වෙලා තියෙන ත්‍රිවිධ රත්නයේ ගුණ සමුදාය කියලා ඔබේ හිතේ බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මේ හැම පහනකින්ම දැල්වෙන ආලෝකය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකයට දැල්ලපෝ ආලෝකයන් කියලා තමන්ගේ හිතේ ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති කරගන්න. මේ දැල්වා තියෙන පහන් ඔබ වෙනුවෙන් මේ සියල්ලක්ම දැල්වල තියෙන්නේ ඔබට ආශිර්වාද පිණිස, ඔබේ දරුවන්ට ආශිර්වාද පිණිස කියලා හිතේ බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒ වගේම මේ තැන්පත් කළ තියෙන මේ පිවිතුරු සුවඳවත් මල් ඔබ හැම දෙනාගම ජීවිතයට ආශිර්වාදයක් පිණිස කියලා හිතන්න. ඒ වගේම මේ දැල්වා තියෙන සුවඳදුන්, ගිලන්පස ආදී මේ සියලුම දේ ඔබේ ජීවිතවලට, ඒ වගේම පින් කැමති මේ විශ්වයේ සිටින සියලුම සත්‍යයන්ගේ ජීවිතවලට ආශිර්වාදය ආලෝකය පිණිසත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව මේ ජනිත කරගන්නා උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා, ආලෝකය ලබත්වා, කුසගිනි සාපිපාසාදී දුරු වී ඒ සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා. ඒ ජනිත කරගන්නා වූ මෛත්‍රී චේතනාවේ බලයෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන ඩොක්ටර් ඉසුරු ජයරත්න මහත්මයාට මේ පින්කම ආශිර්වාදයක් වේවා. ඒ වගේම ලිස් ජයමහා දියණියට ඒ දියණියගේ අනාගතය සඵල කරගන්නට, අධ්‍යාපන කටයුතු සඵල කරගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ ඇඩන් පුතුණවන්ට නිරෝගී භාවය පිණිස මේ පින හේතු වාසනා වේවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතයේ දිනෙන් දින පහන් වේවා, ආලෝකවත් වේවා. නිරොග් නිරෝගී සම්පත්තල සේවා. ඒ ලබා ගන්නා වූ නිරෝගී සම්පත්තිය දිගාස සම්පත්තිය උපයෝගී කරගෙන මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සම්පූර්ණ කරගන්නටත් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරගන්නටත් සුගති සම්පත්තිය ලබන්නටත් දුකෙන් නිදහස් උතුම් නිර්වාණ ඡේම භූමියට පත්වන්නටත් මේ උතුම් කුසලය අප හැම දිනාගේම ජීවිතවලට ආලෝකයක් වේවා. ඒ වගේම මල්ලිකා නෝනා මහත්මියටත් ඒ වගේම කෝදාගොඩ මහත්මයාටත් නිරොග් නිරෝගී සම්පත්තිය දිගාතරි සම්පත් පිණිස මේ පිනත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ස්වාමින් වහන්සේලා සමග මේ උතුම් සම්බුද්ධ පූජාවට බෝධි පූජාවට සහභාගී වෙමු. පින්තුන්ගේ සිස්සකනල තියෙන සියලු දෙහිමි බලාපොරොත්තු මේ උතුම් බෝසෙවණේදී සමෘද්ධිමත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.